අගමැතිවරයා පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කරලා පාර්ලිමේන්තුව ඇතුළේ තව බරපතල මට්ටමක දෙවැන්ත ආර්ථික අර්බුදයක් තියෙනවා. රාජපක්ෂ රජීමේ ණය අරගෙන ණය ගොඩ ගහලා තියෙනවා. රටට අමාරුයි. තමේ අර්බුදෙන් ගොඩ එන්න ඕනේ. ඒකට ජනතාවට තිත්ත බෙහෙත් බොන්න ඕනේ කියලා කිව්වා. ඒකට ජනතාව තිත්ත බෙහෙත් බොන්න ඕන, පටිතද කරගන්න ඕන, වියදම් කප්පාදු කරන්න ඕන, අයිතින් ඉල්ල නැතු ඉන්න ඕන, අයිතින් කප්පාදු වෙද්දී නිහඬ වෙන්න ඕන. එහෙම තියෙද්දී ආණ්ඩුවේ ප්‍රවත්ම සඳහා ඒගොල්ලන්ගේ හිතවත් සන්තෝෂ කිරීම සඳහා දැන් කිසි ප්‍රශ්නයක් නැතුව සාක්කුවෙන් දෙනා වගේ නියෝජ්‍ය අමාත්‍යකම් රාජ්‍ය අමාත්‍යකම් දෙන්න පටන් ගන්න තියෙනවා. අපි දකින්නේ මේක ඊටාම බරපතල කාරණයක්. මේක පැහැදිලිවම ජනවරමට පිටුපෑමක්.